සද්ධා බුද්ධ සම්පන්න පින්වත් මේ වැඩමුළුවේ ප්‍රධානම අර්ථය වෙන්නේ සතිපට්ඨානයයි. ඉතින් සතිපට්ඨානය කියුවාම සිංහල බෞද්ධයා බොහොම ගෞරවයෙන් පිළිගන්න වචනයක්. ඒක අඩුගානේ සතිපට්ඨාන සූත්‍රයේ කියුවත් ඇති. ඒ තරම්ම ඒක බොහොම ආනිසංස ජායකයි කියන එක අපි කියවන විතරක් නෙවෙයි එහාට ගිහිල්ලා හැකි තාක් දුරට පරියන්ක සක්මනේ ඉදින්දා වැඩ වශයෙන් ප්‍රායෝගිකව යොදාන බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍ර නෙවෙයි, අපි වෙන සූත්‍රයක් ගන්නේ. මොකද මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිය පිටුන එකයි. ඉතින් අපිට දැනගන්න වෙනවා, එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න වෙනවා, ඇයි මේ තරම්ම අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා, සීලයක පිහිටලා සම්පූර්ණ අනුන්දෙන බතක් වළඳගෙන මේ විදිහට අපි පේවෙන්න, පෙළ ගැහෙන්න අවශ්‍යතාවය මොකද්ද සතියේ? සත්‍යමත් වීම සඳහා මෙච්චරම ඇයි පෙළ ගැස්වීම අවශ්‍ය වෙන්නේ? ඒකට කියන්න තියෙන්නේ අපි ඒ තරම්ම එදිනදා ජීවිතයේ අසත්‍යමත් නිසායි. අපි ඇබ්බැහියට පුරුද්දට එදිනදා ජීවිතයේ කරන්නෙම අසතියෙන් ගත කරන එක. ඉතින් ඒක නිසා සතිය හඳුන්වා දෙනකොට අපිට සම්පූර්ණ අපි සාමාන්‍ය කියන ඉසෝදානාල බඩවිරේක කරලා හඳුන්වා දෙන්න වෙනවා. ඒක තමයි මේ සර්වචන් වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ මුලදී ඒ අරණ්‍යගත, රුක්ක මූලගත, ශූන්‍යාකාරගත කියලා පරිසරය පිළිබඳ විශේෂ මතක් කරලා තියෙන්නේ. දෙක තමයි ඒ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා දැන් මේ භාවනා ශාලාවට කියන්නේ රුක්ක ශූන්‍යාකාරය කියලා. අරණ්‍ය කියලා කියන්නේ වන ලැබක්, රුක්ක මූලයක් කියලා කියන්නේ ගහක් මුල. ඊට පස්සේ ඉරියව් හතරෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව තමයි සර්වචන් වහන්සේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට ආදුනිකයට විශේෂයෙන් හඳුන්වලා දෙන්නේ. ඒ නිසා පල්ලංකම් ආභුජිත්වා කියලා පළඟ බැඳ වාඩි වෙලා උජුං කායම් පනිදාය උඩුකය ඍජු තියාගෙන පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සතියේ පෙරමුණේ තබාගෙන කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි මෙතෙන් එනකොට ඇත්තට මේ කියන්න ඕනේ විස්තරවල ලොකු මාතෘකාවක් කියවිලක් සිද්ධ වෙනවා. වෙන විදිහට කියනවනම් ඒ මූලික පරිසර දෙක අරණ්‍යයටපත් වෙලා කය තැම්පත් කරගත්තට පස්සේ උඩුකය ඍජුව තියාගෙන සත්‍ය පෙරමුණේ තබා ගැනීම කියන එක තමයි මේ ටිකක් අවධානය කරලා දෙන්න ඕන වෙන්නේ. ඒ මොකද ඒ වචනේ සාමාන්‍ය සම්ප්‍රදානුකූල අර්ථකථනයේදී කියන්නේ සත්‍ය මූණ ඉස්සරහින් තියාගෙන කියලා. උඩුතලේ තියාගෙන කියලා. නැත්නම් නාසිකාග්‍රේ තියාගෙන කියලා. සත්‍ය නිසා ඒක උපරිමුඛං එහෙම නැත්නම් පරිමුඛේ කියන වචනෙට මුඛේ කියලා මූණටත් කියනවා, කටටත් කියනවා. කටට උඩින් නැත්නම් මූණ ඉස්සරහා කියන අදහස තමයි සාමාන්‍ය අර්ථකථන දෙන්නේ. නමුත් හතිය පිහිටවන්න උපරිමුඛම විය යුතු නැහැ. සක්මන් කරනකොට පයේ පිහිටන්නත් පුළුවන්. පිම්බීම හැකිලිම කරනකොට උදරේ පිහිටන්නත් පුළුවන්. ඒ නිසා ඒක අර්ථකථන දෙන්න තියෙන්නේ අනෙකුත් චෛසික ධර්ම අතර සතිය ඉස්සරහින් තියාගෙන කියලා. එනි විදිහට කියනවනම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා දිනු කරන්න හදන ඉන්දිය ධර්මවල අපි මෙතනදී සද්ධාවත්, වීරියවත්, සමාධිවත්, ප්‍රඥාවත් නෙවෙයි ඉස්සරහින් තියන්නේ. ඉස්සරහින් යන බලාපොරොත්තු වෙන්නේ සතිය. ඉතින් ඒක තමයි මුලදිම මේ වැඩමුළුවේ තේමා වශයෙන් සතිපට්ඨානය කියලා කිව්වේ. ඒ නිසා අපේ වැඩ පිටිවලදී කොච්චර අතුරු ආන්තර ආවත්, හිරිහර වුණත්, භවන හරියට සාර්ථක වුණත්, ඒ බව දන්න සතිය කියනවනම් සාර්ථකයි. සතිය නැති වුණොත්, ඒ කියන්නේ එන එන දේවල් වල රණ්ඩු කරලා එන එන දේවල් වල හොඳ විතරක් බලාපොරොත්තු වෙන අරක බලාපොරොත්තු නොවි, එතකොට වෙන්නේ මොකද්ද? අපි අර සතිය නිර්වචනයට හානි කරනවා. ඒක නිසා වචනෙන් කියනෝනක් කියන තියෙන්නේ භාවනා වැඩමුළුවේදී සමාධිය ඇති කර දෙන්නම් කියන පොරොන්දුවක් ඇත්තෙම නැහැ. පොරොන්දු විලා කරඳු කරලා දෙන්න හදන්නේ පුළුවන් තරම් සතිය කියන එක නිර්වචනය කරලා දෙන්න. ඉතින් ඒ නිසා එහෙම පරියන්කික වාඩි වෙලා සතියට නැත්නම් තවත් වචනයක් මේකට එකතු කරනවා අප්‍රමාදී කියලා කියන්නත් පුළුවන්. මේ දෙක සමාන වචන වශයෙන් සරුවචනanse පාවිච්චි කරන්නේ ත්‍රිපිටකේ අප්‍රමාදේ සඳහා ප්‍රධානම වෙනස එවන්තන් එදිනදා ජීවිතයේ ඉඳලා සතිය වඩන තැනට එනකොට ප්‍රධාන වෙනස තමයි එදිනදා ජීවිතයේ අපේ හිත ඉඳුරන් හා බැඳිලා බාහිරයට දුවන එකයි කරන්නේ, සතිය පිහිටනකොට ඇතුළට ගන්න එකයි කරන්නේ. එච්චරයි මේකේ තියෙන ආරම්භක වෙනස. එහෙම නැත්නම් අපි මේ වටි ඇවිදවිද නැත්නම් මේ වෙලාවට සතිය පිහිටලාට මේ ගියේ ඇතුළට එනවා. එලිපත්තෙන් ඇතුළට යනකොට සතිය. එලිපත්තෙන් එළියට ගියා නම් ඒක වික්ෂිප්ත මනසක්. එහෙම නැත්නම් හිත පිට යෑමක් ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒක නිසා වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාලා මම මෙතන දැන් වාඩි වෙලා ඉන්නවා කියලා ඒහි හිත පවත්වන්න පුළුවන්. දන්නවනම් මම දැන් මෙතන ඉන්නවා කියලා මේක තමයි සතියේ ප්‍රවිෂ්ඨය. මේක තමයි මංගල අවතරණය. ඒ නිසා සතියට දොර ඇරදීමක් කරන්නේ ඉන්න ඉරියව්වේ හිත පවත්තරේ. ඉතින් ඒක බැරි නම් තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න බැන්න නම් එයා භාවනාවට අබහුවයි කියලා කියයි. ඒකෙන් තමයි ඉර ඇඳෙන්නේ. එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න පුළුවන් නම් භාවනාවට බහුවයි. බහුවයි කියලා කියන්නේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් තව තියෙනවා මේක ඒකාග කිරීමේ, එකලස් කිරීමේ වැඩ, සුසර කිරීමේ වැඩ රාශියක්. ඒ ටික තමයි මේ කමටහන් කියලා කියන්නේ. ඒ නිසා පළවෙනියෙම තියෙන්නේ වාඩි වුණාට පස්සේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක. ඉතින් මේක හොඳට වද්ද ගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේගේ වචන දෙකක් මම ඉස්සරහින් තියනවා. එකක් තමයි හිත කයේ පැවැත්වීම සඳහා වාඩි වෙලා තමන් සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා ඇඟ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඇස් දෙක වහගෙන හිත ඇතුළට දාගෙන තමන් සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ ශරීරයේ තියෙන සෑම මස්පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන දඬු කරන්න එපා. ඒ දේ පුළුවන් නම් ඒ දේ කියන්නේ කයට හිත ගත්තට පස්සේ සැහැල්ලුව වාඩි වෙලා සමමිතිකව වාඩි වෙලා ඒ සැහැල්ලු බව අත්දකින්න පුළුවන් නම් සතිය කියන්නේ හුදු විනෝදාංශයක් මිස ඒක දඬු කඳේ ගැහිමක් කටුබෙරේ පෙරලිලක්වත් නෙවෙයි. ඉතින් මේක විතරමයි නිතරම ආධුනිකයෙක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ. ඔයනෙම වෙලාවක තමන් පරියන්කයක් සඳහා ඉඳගෙන හිටියා හෝ කොහේ හරි ඉන්න ඉරියව්වට හිත යොදලා ඒක සහැල්ලුකම හැම වෙලාවෙම නම් සහැල්ලුකම හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් සහැල් වෙලා ඒකට හිත යොදාගෙන ඉන්න පුළුවන් එක ගැඹුරු භාවනාවක්. මේකට කායනුපස්සනාව කියලා කියනවා. මෙන්න මේ කායනුපස්සනාව දිගේ එක එක්කනාගේ උපනිෂ්ටි සම්පත්ත අනුව ගොඩාක් තව පිරිසුදු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන්ම ආධුනිකෙක් වශයෙන් උත්සාහ කළ යුත්තේ එම පරියන්කේ වාඩි වෙලා පරියන්කේ පටල වෙන එකයි. නිසා විනාඩි කීපයක් ගියත් ගණන් ගන්න එපා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ රූපය අපි තියාගෙන ඉන්න නිසා ඒකේ පේනවා සර්වඥාන්සේ කොච්චර සහැල්ලු කොච්චර සම්පිතිකව තමන්ගේ හිත කයට යොදාගෙන ඉන්නවද කියලා ඉති ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම නිරූපණය තමයි සමාධි බුදු පිළිමේ මහමෙවුනාවේ තියෙන ඒ ගලත් භාවනා කරන වගේ පේන. ඉතින් ඒ වගේ තමන්ටත් ඒක ගන්න පුළුවන් නේ ඒක හොඳ ප්‍රවිෂ්ඨයක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට බාධාවල් එනවනේ. ශබ්ද ඇහෙනකොට හිත දුවනවා, වේදනාව එනකොට හිත දුවනවා, හිතවිලි දිගේ හිත දුවනවා. ඉතින් ඒව නලකන්න බෑ. ඒක තමයි අපිට මේ පරිසරයේ සංඝ සම්පූර්ණ වෙනකොට එන යම් යම් අතුරු ආන්තර. ඉතින් ඒව නැති තැනක් නැහැ. ලෝකේ කොහෙ ගියත් ඒව යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා අපි ඒව එනකොට ඒවට හැප්පෙන්නේ නැතුව ඉව එකකින් ඇවිල්ලා හිත කැඩුනත් හිත කැඩමඩ පස්සේ කරතර ඉවරුනාට පස්සේ නැවතත් ආයේ හිත මම දැන් මෙතන කියන කයට ගෙනල්ලා හිත තැම්පත් කර ගැනීම තමයි කරන්නේ. අන්න එහෙම කරගෙන විනාඩි කීපයක් බලාගෙන ඉඳී කියලා කියනවා. මේ හිත යමකට මෙහෙවන්නේ නැතුව, චේතනා පහල කරගන්න නැතුව, ප්‍රාර්ථනා ඇති කරන්නේ නැතුව කොටිම කියනවනම් කය පිළිබඳව කය හෙල උපලවන්නවත් චේතනාවක් පහල නොකර කය සම්පූර්ණයෙන්ම තැම්පත් වෙන්න ඇරලා චේතනා විරහිතෝ බලනින්නකොට මොකද්ද පේන්නේ කියලා බලන්න. මේක මම නැවතත් කියනවා. අහවල් දෙය කියලා කිසිම දෙයක් චේතනා කරන්න යන්න එපා. චේතනා විරහිතෝ කය තැම්පත් කරන්න පුළුවන් විදිහට පටල වෙන්න. පටල වෙලා දැන් බලනින්නවා ඇස් දෙක වහලා මොනවද පේන්නේ කියලා. එතකොට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණය නැත්තම් භවය මේ අඛණ්ඩව පවතින බවට මොකක් හරි ලකුණක් තියෙනවා. මේක පාලි සංස්කෘත භාෂාවේ ප්‍රාණයාමය කියලා කියනවා. සර්වචනාංශයේ භාවිත වෙච්ච අර්ථමාගදී භාෂාවෙන් පාලියේ ආනාපාන කියලා කියනවා. ඒ කියන්නේ කයට චේතනා පූර්වකව මොනවාක්වත් කිරුවේ නැත්තම් කය පැවැත්වීමේ ඉලා, ප්‍රාණය පැවැත්වීමේ ඉලා, ජීවේ පැවැත්වීමේ ඉලා අඩුවම වැඩ කොටසක් අපි දැන හොනු දැන සිද්ධ වෙනවා. අන්නේ ඒකට යනකම් හිත බස්සන එක තමයි ආධුනිකයා කරන්නේ. ආනේ මේ ඉන්නකොට තේරෙනවනම් ඉබේ වැටෙන හුස්ම රැල්ල අපිට අර මම දැන් මෙතන ඉන්නවා කියපු කය වෙනුවට හුස්ම රැල්ල අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එල්ලයක් කරගන්න පුළුවන්. මේක උනේ නැහැ කියලා කිසිසේත්ම කනගාටු වෙන්න එපා. කය පිළිබඳ හැඟීම තියෙනනම් පැහැදිලිව වැඩේට බහැලා. මේක අතිරේක ලකුණක්. කය පිළිබඳව ඉන්නේ කී අතිරේක ලකුණක් තමයි හුස්ම පේන එක. එසැ පේනවනම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් හොඳයි. එතකොට කයේ තියන ඉන්නවා. සමහරවිට එහෙම කලබල කර නැති වෙනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ පේනවා. එහෙම පේනවනම් ආනාපානට යනවා. එතකොට තමන්න පුළුවන් ඒ හුස්ම රැල්ල මෙතෙන්දි විශේෂයෙන් මතක් කරනවා. එහෙම බලන්න ගිහිල්ලා හුස්ම ප්‍රකට කරගන්න අදහසින්, හුස්ම අඹාගෙන යන අදහසින් ආයාසයෙන් හුස්ම ගන්න එපයි කියලා. ඒකේ ආනාපාන සති පොත ලියනකොට ලොකු සංසි කිව්වා කළු අකුරෙන් ගහලා යටින් ඉලක්ක අඳින්නේ කිව්වා. ප්‍රකට කරන අදහසෙන් ආනාපානේ ආයාස කරන්න එපයි කියලා. ස්වභාවයෙන් වැටෙන හුස්ම කොටින්ම කියනවා මොනම චේතනාවක්වත් පහළ නොකර කය හොල්ලන්නවක්වත් ඇස්පිල්ලම් ගහන්නවක්වත් හුස්ම ගන්නවක්වත් චේතනා පහළ නොකර අචේතනිකව සිදුවෙන හුස්ම රැල්ල දිහා බලන්න. මෙතෙන්දි තේරෙයි අපිට අචේතනිකව හුස්ම ගන්නවත් බෑ කියලා. උගෝ දෙනකොට මේ විදිහට බලන්න ගියාම හුස්ම ආයාස කර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක ලොකු චෝදනාවක් වෙනවා. හුස්ම බලන්න ගියාම ආයාස කර වෙනවා. ගණන් ගන්න එපා. තමන් මතක තියාගන්න මට තියෙන අනායාසයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්නයි. දැන් මේ වෙලාවේ ආයාසයෙන් වෙනවා. ඒක නෙමෙයි මගේ අදහස. ඒ වෙනවට කමන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට එහෙම හුස්මට මුණට මුණ දාලා හිටියොත් විය යුතුයි කියලා නම් නීතියක් නෑ. එහෙම වුණොත් තමන්ට දැක් ගන්න පුළුවන් වෙයි. මේ හුස්ම වැඩ පිළිවෙල උඩුකයේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර කය පట్టල නම් හිමීට හිත උඩුකයට පමනක් තියාන යටිකය අමතක කරන්න පුළුවන්. ඉතින් මේක තම පියවරක් ඉදිරියට තැබීම. උඩුකය ක්‍රියාව සිදුවෙන අනිච්ඡානුක පේශීන් මාර්ගෙන් ඉබේ සිදුවෙන හුස්ම දිහා බලාගෙන ඒක ආස්වාද ප්‍රසවාස වශයෙන් දැක ගනිමි. යටිකයට එහෙම තියෙන්නලා යන්න පුළුවන් නම් දැන් ඉතින් තව පියවරක් ඉස්සරහින් තිබ්බා වගේ. ඉතින් එහෙම හුස්ම රටල දිහා බලන ඉන්නකොට උඩුකය ඍජුව තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉසිකක් උන් එන්නේ ඉඳී තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අපහසුතාවයිනෝ. ඒ නිසා හුස්ම රටල ආස්වාද ප්‍රසවාස ධාරාව ඇදකුද වෙන්න දෙන්න තු පුළුවන් තරම් උජුං කායං උඩුකය ඍජුව තියා ගන්න. ඒ නිසා පුටුක වාඩි වුණත් බිම වාඩි වුණත් උඩුකය නිරවුල්ව තබා ගැනීමට යෝගාචරය වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික වෙලාවකින් අර වගේ යම් යම් අපහසුකම් උඩපත් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු එහෙම බලාන ඉන්නකොට දැන් ප්‍රාණී ආනාපානී මේකට තවත් ගැඹුරින් වචනයක් පාවිච්චි කරනවා කාය සංස්කාර කියලා. කයක් පැවැත්වීමට අවශ්‍ය අඩුම ලංසුතම හුස්ම හිත තියෙනවා. අන්නේම කරනකොට මේක පෙර භවනා කළ හුරු කෙනෙක් නම් එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක් නම් එයාට පුළුවන් තව එක පියවරක් ඉස්සරහින් තියාගන්න. ඒක නැතුණා කියලා බාධාවක් නැන් මුත් තියෙනවනම් තමන්ද ඒක ලොකු මංගල කාරණාවක් මේ ජීවිතේ මේ භාවනාවේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන්නේ. මොකද ඒ කාරණා මේ උඩුකය දිහා බලහිනකොට උඩුකයේ කොහෙද හුස්ම රැල්ල වැඩියෙන් වැටෙන්නේ වැදෙන්නේ කියලා දැනගන්න. හුස්ම රැල්ල වැඩියෙන් පිළිමැදෙන්නේ වැඩියෙන් වදින්නේ කොහෙද කියලා බලන එක. ඉතින් මේකදී සම්පූර්ණ නාසිකාග්‍රේ ඉඳලා උදරච්ඡිතය දක්වා ඕනම තැනක් ප්‍රකට වෙන්න පුළුවන්. මේ අනුව තමයි ওই ගුරුකුල වාදයි භාවනා ක්‍රමය ගොඩාක් වෙනස් වෙන්නේ. මේකදී එකයි දැනගන්න තියෙන්නේ කවදාකවත් මේ එකක් හොයාගෙන යන්න එපා. ස්වභාවයෙන් හුස්ම රැල්ල ඇරිලා කොතනද වැඩියෙන් තමන්ට වැටෙන්නේ කියලා බලන්නේ ඒ හුස්මත් එක්ක ඇවිද්දොත් හුස්ම රැල්ල බලන්න බෑ. පෙරහැර යනකොට තමයි නටනට ගියොත් පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න නම් තමයි පැත්තකට වාඩි වෙලා පෙරහැරට යන්නදල්ලා බලන්න ඕන. අනේ ඒ වැඩේට තමයි මේ හැපෙන තැන එහෙම නැත්නම් වැඩියෙන් පිළිමදින තැන දැක ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නොවුණයි කියලා 30 40 කයෝ ගාවදෙන්ද කොහොමඩක්වත් වැටෙන්නේ. ඒකේ ගලංගේ දෝෂයක්වත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ උනන්දු නැතික මොකක්වත් නෙවෙයි ඒ හැටි. ඒක නිසා ඒක බාධාවක් කරගන්න එපා. හුස්ම හිද තියනවා නම් ඇති. යම් කිසි කෙනෙකුට එහෙම වැටෙනවා නම් ආනිසංශ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ආස්වාස වේලාදී ප්‍රස්වාසයේ සිදුවෙන්නේ නැති බව දැක ගන්න පුළුවන් වෙයි. ආස්වාසයේ ඒ වාගේම හරියටම ප්‍රස්වාසයේ නොවි ආස්වාසයේ වශයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක්. ප්‍රස්වාස වෙනකොට ආස්වාසේ නැහැ. ආන්න මේ දෙක වෙන් කරගන්න දැක ගැනීම වෙලාවේදී සතිය හොඳටම පිළිසිටු වෙනවා. අනිත් එක තමයි ආස්වාසයෙන් ප්‍රස්වාසයේ දෙක වෙන් කළ දැක් ගන්න පුළුවන් නම් ආස්වාසයේ ප්‍රස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයේ තියෙන ආස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ. ආන් මේක දැක් ගන්න සුළුවට ගියා නම් ඕක තමයි ආනාපාන යන්න පුළුවන් ආධුනිකෙක් වශයෙන් යන්න පුළුවන් ඉහළම තැන. මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි මෙන්න ආස්වාසයේ ආවේනික ලක්ෂණ. ඒවට කියනවා ස්වභාව ලක්ෂණ, සලක්ෂණ, ගති භාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ගොඩක් නම් කියන එක තාමත්ම වැදගත්. මේ ආස්වාස වෙලාවේදී ආස්වාස බව දැනගෙන ඒක ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දකින එක. ප්‍රස්වාස වෙලාවේදී ආස්වාසෙන් වෙන් කළ දැනගෙන ඒකට ආවේනික ලක්ෂණ බලන එක. ඔච්චරයි ඇත්තටම ඒ පරියංක භාවනාවක් කරන කෙනාට උපදේශ වශයෙන් දෙන්න තියෙන්නේ මේ ටිකත් ඇත්තටම වැඩි. මේ ටික එච්චර කියන අය කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් හුස්ම හිත පවත් ගන්න පුළුවන් නම් මේ ටික ක්‍රමයෙන් වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් උනේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේක කොට දෙනෙක් භාවනා කරපු අය නිසායි මම මේ විදියට පෙරමඟ පෙන්වන්නේ. තව එකක් මම කියන්නම්. ඒ මොකද භාවනා කළ දවස් දෙකක් යනකොට ඒ විදිය කරුණු මොනවත් බලන්නේ නැතුව ඉඳ ගන්නකොටම හිත බොහෝම ලස්සනට සමාධිගත වෙන්න පටන් ගනී. ඔක්කොටම නෙවෙයි එමුණුත් මම ප්‍රාර්ථනා කරනවා මෙවේවා කියලා. අන්නේ එහෙම වෙනවා නම් කරුණාකල් ආශාස ප්‍රසවාසේ පවුරු ගන්න යන්න එපා. පටන් ගන්නකොටම ඉඳගෙන මම දැන් මෙතන කියලා ගන්න අර පළවෙනිම එකලසේදී දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඉන්න බව දැනෙනවා. මැරිලා නැති බව දන්නවා. චීනත් වෙලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක දිගේ පමනක්ම ගිනියන්න භාවනා. එතකොට ආනාපානේ හරහව ආනාපානේ අල්ලන්නේ නැතුව කෙලින්ම සමාධියට යන්න පුළුවන්. සමහරලාට ඒක පුරුදු පුහුණු වෙච්ච ඇත්තන්ට පහසුකමක් වෙනවා. මම මේ වචනේ ඇයි කියන්නේ? සමහර ඒ වගේ සමාධිය තියෙද්දි හයියෙන් හුස්ම ගන්න යනවා ආස්වාසය බලන්න. හයියෙන් හුස්ම ගන්නවා පස්වාසය බලන්න. ආස්වාසය මුල බඳක බලන්න ඕනද කියලා මගේ ගන්නවා. ආශ්‍රද ප්‍රසද වෙනස්කම් බලන්න ඕනද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ මේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඒ නිසා හොඳට හිත ඉඳ ගන්නකොට සමාධිගත වෙනවනම් ඉතාමත්ම පොදු දැනෙනවා කියන උප මෙනෙහි කිරීම යටතේ එහෙම නැත්නම් ඉන්නවා කියන මෙනෙහි කිරීම යටතේ කෙලින්ම යන්න පුළුවන්. ආනපනට අත තියන්නෙත් නැතුව ආනපනට අත තිබ්බත් ඒකේ ওই විස්තර මොනවක්වත් බලන්න ඕනේ නැහැ. මම හිතනවා ඒක පැටලෙන එකක් නෑ කියලා ආධුනිකයට. ආධුනිකයට ඒක පුරුද්දක් නැත්නම් ඒ සමහර විට කියන්න බෑ. ඉතින් සංසාරයෙන් ගෙනාවු ජම්ම නැත්නම් උපනිෂේ සම්පatti තියෙනවනම් සමහරලාට කෙලින්ම අහුවෙන්නේ ඉතින්. එහෙමනම් ආය බුදියන් ඉන්නේ කරා පහුරු ගහන්න යන්න එපා. හරියන් නැත්නම් තමයි මේ විදිහට ආනාපානී ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර කර විස්තර බලන්න තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා ඉස්සරහට අපිට ධර්ම සාකච්ඡාවලදී කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පරියංග භාවනා වශයෙන් මේක සඳහා පැයක් පමණ වේලාව ගන්නයි කියලා කියනවා. ඒ පැය තුල මුල් විනාඩි දෙක තුන ඉරියව්වම සකස් කරගන්න. ඉරියව්වේ පටල වීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය ලෝකයා භාවනාව කියලා හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ ලෝක මතයට ගරු කිරීමක් වශයෙන් තමයි මම ඉස්සල්ලා මේ ඉඳගෙන කරන භාවනා ගැන විස්තරයක් කරන්න යෙදුනේ. නමුත් මේ සතිය නම් අපේ මූලිකදී සතිපට්ඨානය නම් අපේ තේමාව සතිපට්ඨානය හෝ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් සීමා වෙලා නැහැ. මෙතනදී තමයි මේ සමාධිය සහ සතිය අතර වෙනස තේරෙන්නේ. සමාධිය නම් අපි ඉස්සර කරගෙන යන්නේ ඒකට ඉඳගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. සක්මණේදි ගන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් සක්මණට වැඩිය සමාධිය හොඳයි පරියන්ක. ඒ නිසා සමාධියට කැදරකමක් ආවොත්, සමාධියට ලෝල්ගතියක් ආවොත්, ඒ යෝගාවචරයා පරියන්කෙටම කැමති වෙනවා. ඒකෙදි පොඩි සද්දයක් ආවත් මොනවා වුණත් චෝදනා කරනවා. එතකොටම මතක් කරලා දෙන්නම්, ඔය යන්නේ භාවනා සමාධිය ඉස්සර කරගෙන. මම ආරාධනා කරන්නේ, මම කාරණිකව ඉල්ලා සිටින්නේ සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට සතිය ආසන්න කාරණා වශයෙන් සමාධිය හදලා දෙයි. අදලා දුන්න නැත්නම් දැන් සතිය භාවනාවේ සමාධිය නෑ කියලා හරි දන්න එක ලොකු සතියක්. මම මේ පොත හදා ගන්න හදන්නේ මේක සඳහා තමයි. ඉස්සරහට එනේ අභියෝගේ මූලදීව සඳහා තමයි මේ සක්මන් භාවනාවක් හඳුල්ලා දෙන්න යන්නේ. සතිය පිහිටීමේදී අරණ්‍යගත වුණාට, රුක්ක මූලගත වුණාට, ශූන්‍යාකාරගත වුණාට පරියංකයක් සඳහා නම් පත්තරයක් එලා ගන්න තරම් ඉඩ විතරයි ඕන කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අඩි 30ක් අඩි 30කට වැඩිය පියවර 30ක් විතර යහට මෙහාට යන ඍජු ඒ වගේම සම ඉඩමක් අවශ්‍යයි. මේ જાති දෙකක් අපේ තේරවාද ශාසනයේ තියෙනවා. එකක් තමයි ඇතුළත සක්මන බහලයක් යටකරන එක, අනිතික තමයි පිට සක්මන. එදී අපි පහුගිය ටිකේම හරියට මහන්සි ගත්තා. පුළුවන් තරම් මේ පිට සක්මන ඇතිකරන්න මේ අරණ්‍ය සංඥාව ඇතිකරන්න. ඒ නිසා උඩ විහාර මළුවේ ඉඳ තියෙනවා පුළුවන් තරම් හැකියක වේලාවල් වල සමූහ වශයෙන් යන තන තන වෙන්න එපා. එතකොට ගිහිල්ලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් සක්මන් භාවනාව. ඒ සඳහා බලනකොට සක්මන් භාවනාව විස්තර කරන්න ලේසි. මම මෙතෙක් විස්තර කරපු පරියංක භාවනාවත් එක්ක සංසන්දනා කරනවා. පරියංක භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්නේ, සක්මන් භාවනාව අතර ඉරියව්වේ ඇවිදිමින් කරන්නේ. පරියංක භාවනාවට වාඩි වුණාට පස්සේ හොඳට බිම අතල වෙලා අත් දෙක තියාගත්තට පස්සේ පෙනුම ඉන්නේ නිකන් පිරමීඩයක වගේ හැඩයක්, කුඹහක් වගේ, චෛත්‍යයක් වගේ හැඩයක්. මේ සක්මන් කරන පටන් අර ගන්නකොට කය කෙලින් තියලා හිටගෙන ඒ හිටගෙන ඉන්න ඉරියව්වටයි අපි ආරම්භක ඉරියව් වශයෙන් ගන්න. ඒ නිසා සක්මනට මූණ දාලා අදිෂ්ඨාන කරලා මම මේ ටික සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ හිටගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න කියනවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. හොඳට බලන්න එතකොට හිත පිට දුවනවා නම්, සද්ද ඇහෙනවා නම්, වේදනා දෙනවා නම් තම් පටන් ගන්න සුදුසු නෑ සක්මනේ. යම් වෙලාවක ඒ කයට හිත ගන්න පුළුවන් නම් ආයෙක ඉතින් ආරම්භක සුබ ලකුණක්. ඊට පස්සේ අර සක්මනට අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 5ක් විතර ඇවිදින්න මොනම භවනාවක් වුණත් තොරව. සාමාන්‍ය වේගින් එහාට මෙහාට ඇවිදින්න ඕනේ මේ හිරි කැඩෙන්න ස්නායු ටිකක් පණ ගහලා ඉන්න ලේ ටිකක් ගමන් කරන්න ව්‍යායාමයක් වශයෙන්. විශේෂයෙන්ම නිින්ද නැගිටතර පස්සේ පරියන්කෙකින් නැගිටතර පස්සේ. එනිසා ඒක ටිකක් යුහුසුළු කඩිසර ගමනක් වෙනවා. ඒ වගේම මේ අතරමැදි බලනවා මම මේ ඇවිදින පාර අනුන් එක්ක හරස් කැපෙන දෙයක්ද කටුකෝල් තියෙන තැනක්ද නොගැලපෙන තැනක්ද කියන එකත් මේ විනාඩි 5 තුළ සිද්ධ වෙනවා. එහෙම මොනවත් බාධාවක් නැත්නම් තමයි තේරෙනවා නම් මේ හිත ඇවිදින කයේ තබන්න පුළුවන් කියලා ආයෙත් ඇවිල්ලා හිටගෙන ඉන්න තැන මම දැන් මෙතන හිටගෙන ඉන්නවායි කියලා සක්පනේදී අපි උඩුකය අමතක කරලා යටි කයටයි හිත යොදාන. පරියන්කෙදී කණි පැද්ද. ආනේ විදිහ කිරීම සඳහා උඩුකයේ අත් දෙක වැදෙන එක නැත ගන්න ඉස්සරහින් හරි පස්සෙන් හරි අත් දෙක බැඳ ගන්නයි කියලා කියනවා. ඒකලා පය චේතනා පූර්වකව මෙහෙවන්නේ පර්යංකේදී කිසිම චේතනාවක් නැහැ, කිසිම මෙහෙවීමක් නැහැ. අනායාසයෙන් සිද්ධ වෙන හුස්ම බලන්න. සක්මණේදී අනිවාර්යයෙන්ම චේතනා පූර්වකව දකුණු පය තැබීම වම් පය තැබීම කරන නිසා වීර්යයක් මෙහෙවෙනවා. කකුල විහිදුවන්න ඕන වෙනවා. දකුණ වම වශයෙන්. ආනීම කරන ගමන් මෙහෙවන දකුණු කයේ හිත තැම්පත් කරලා අඩුම ගානේ ඒ දකුණු පය ගිහිලා පොළොවේ වදින තැන පොළොවේ කෙටෙන තැන කොහොමද ඒ ස්පර්ශ විය දකින්නේ විලුඹේ ඉඳලා පටන් අරගෙන යනවද මුළු කය හම්බ වෙනවද පොළොවේ තද ගතිය සහ පයේ මිලක් ගතිය වැටෙනවද පොළොවේ මිලක් ගතිය සහ පයේ තද ගතිය වැටෙනවද සීතල වැටෙනවද උණුසුම වැටෙනවද කියලා ඒ වැටහීම තමයි මෙතනදී අපි ආහාර කරගන්නේ අරමුණු රසය කරගන්න ඊට පස්සේ ඒක තහරු වුණාට පස්සේ වම්පය තියෙනකොට ආනාපානජ වගේ එක තැනක හිත තියාගෙන නෙවෙයි සක්මන් භාවනාව දකුණු පය දිප හිත ඊගාට වම්පයට මාරු වෙනවා. එජකට ලොකු අභියෝගයක් යෝගාවතරට එක තැනක ඉඳගෙන පෙරහැර බලනවා නෙවෙයි. චේතනාපූර්වක පය මෙහෙවන ගමන් දකුණු පයේ පය හිත තිබ්බා ඊට පස්සේ වම්පය හිත තියලා මේ විදිහටයි සක්මන් භාවනාව කෙරෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි හිතමු යම් ආකාරයක පෙරපිනක් නිසා හෝ ඉන්දිය සංවරය නිසා හෝ පියවර 7-8ක් 10ක් 15ක් දකුණු වශයෙන් වම් වශයෙන් සතිමත් වෙන්න පුළුවන් කියලා. එහෙම වුණත් කෙලවරට යනකොට අනිවාර්යයෙන්ම අර එකලස කැඩෙනවා. එම කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙමෙයි, ශාප කරනව නෙමෙයි. ස්වභාවය ඒකයි. ඉතින් ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. අර හදාගෙන ගිය සතිය කඩා ගන්න නැතුව අනිත් පැත්තට අරගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. ඒක ලොකු අභියෝගයක් පරියන්කයත් එක්ක බලනකොට. ඒ විතරක් නෙමෙයි සමහරලාට මෙද ඇවිදිනකොට පවා හිත විසිරියන්න ඉඩ තියෙනවා. එනිසා අර පොඩි බබෙක් ඇවිදිනකොට අම්මා බලන් ඉඳලා 7යි 7යි කියනවා වගේ බලන්න ඕනේ Tamanta අඩු ගානේ පියවර 7ක්වත් දකුණ වම දකුණ වම දකුණ වම දකුණ කියලා තියන්න පුළුවන්. ඉතින් පළවෙනි පියවර 7 සිද්ධාර්ථ කුමාරයා නිලුම් පියුම් පිට ඇවිදිපු පියවර 7 වගේ තමයි. තාමත්ම වැදගත්. පළවෙනි දවසට Tamanta විශ්වාසයක් ඇති වෙනකොට මට දැන් අඩු ගානේ පියවර 7ක් දකුණින් වමට වමෙන් දකුණට හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක සාමාන්‍ය කරගන්න ඕන. ඒකෙල්ල 7 8 කරනවා 8 9 කරනවා 9 10 කරනවා පුළුවන් අතරම් මේ කෙලවරින් ඉඳලා යහ කෙලවරට පියවර 30ක් සතිය පවත්වන. යහ කෙලවරේ ආය වට ගන්න මේ පෙළවරට ගිනවා. මේන්නේ මේ විදිහට සතිය පවත්වනකොට ඇති වෙන සමාධිය නැත්නම් ඇති වෙන සතිය බොහෝම සෙල්ලක්කාර සතියක්. ඇස් දෙක අරගෙන තියෙන්නේ. පරියන්කේදී නම් ඇස් දෙක වහගෙන තියෙන්නේ. මේකෙදී රූප පේනවා. එළිය කරනකොට ශබ්දත් ඇහෙනවා. චේතනාවකුත්තිය වයවදින තනත් මාර වෙනවා. මේ හේරමත්තියේදී එක දිගට සති දහරාව පවත්වනවා කියලා කියන්නේ ඒක ලොකෝ අභියෝගයක්. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට ලබනවා නම් යම් කිසි සතියක් හෝ සමාධියක් ඒක හැලහැප්පුණාට කැඩෙන්නේ නැති සතියක් සමාධියක්. පරියංක ධක්මන පරියංකේදී ඇති වෙන සතිය සමාධිය ඇස් දෙක අරපු ගමන් වතුර 1000ක් අදලා කලයේ බින්දා වගේ එතනම ඉවරයි. ඇස් දෙක අරපු ගමන් ඉවරයි. නමුත් සක්මනේදී ඇස් දෙක අරගෙන ලබන නිසා එච්චර කැඩෙන්නේ බින්දින්නේ. හැබැයි උපයන්න අමාරු. ඒ නිසා ලොකු සමාධියක් හෝ ලොකු සතියක් හෝ ශක්මණිති බලාපොරොත්තු වෙන්න එපා. ලාවට යාන්තමට අඩු ගන්න පියවර 7ක් මට දකුණ වම් වශයෙන් යන්න පුළුවන් නම් ඒ ලොකු දෙයක් කියලා තමයි මේක තමන් විසීම තමන් සමාදන් වෙන්න ඕනේ. අගේ කරන්න ඕනේ. ඒ වගේම පරි ශක්මණීදී මේ විදියට අත් දෙක අරගෙන රූප පෙනෙමින් සද්දසමින් චේතනා පූර්වකව ගත්ත සත්‍ය සමාධිය දිනු කරගත්තොත් හැල හොල්මනකින්තරව එහෙම ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක පරියන්කේදී හොඳ yaadana gatiyekට එනවා. මේක තේරුම් ගත්තොත් යෝගාවචරය ගෙදර යන්නේ සන්තෝෂයි. උඟ දෙනෙක් භාවනා මධ්‍යස්ථානට එන්නේ මේ සමාධිය වඩ아가න යන්නයි. නමුත් නිස්සන්නවනේ ආ උඟ දෙනෙක් ස්තුති කරනවා නේ ස්තුති කරන්නේ මේ සක්මන පිළිබඳව දෙන මේ තොරතුරු නිසා සමාධිය වඩන්න අවශ්‍ය අත්‍යන්ත ලක්ෂණය ආසන්න කාරණා වෙන සතිය විවිධාකාර தත්වර්ජී නැත්නම් විෂම தත්වර්ජී දිනු කරන්න හැදී. එයිසම මම ආර්දන කරන හැකි තාක් මේ පායන කාලේ එළිය වැල්ලෙම සක්මන් කරන්න අර බැරි අමාරු කෙනෙකුට අර මේ සිමෙන්ති පොළවේ සක්මන් කරන්න යන්නත් එපා. ඒක ලෙඩ කරවන එකක්. ලනුපැදුරත් ඊට වැඩිය හොඳයි. නම හොඳම දේ වැලි. ඒ වගේ මේක ඔක්කොමලා එකතු වෙලා උදේ හොතර වන්ද මේක අතුගාගෙන සක්මන කෝවිලක් දේවාලයක් වගේ තියාගෙන ඉන්නවා. අනිත් එක අතුගාන එක නම් තම තමන් කරගන්න ඕන. තනකොළ තියන්නත් එපා. ඒක ඒ ගියත් යන කරගත හැකි. පුළුවන් තරුණ තරුණ වින කට්ටිය ඒ ටික හොඳට අතුගාලා සක්මන් වල ටික තියාගෙන ඇත්තටම ඕනේ භාවනා මධ්‍යස්ථානට ගියාම ඒ භාවනා මධ්‍යස්ථානේ මිනිස්සු භාවනා කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සක්මනයි වැසිකිලිම. ඒ දෙක පාවිච්චි කරලා නැත්නම් හරියට ඉතින් ඊටාගන්න කවුද ඉන්නේ කියලා ඔකේ. ඉඳගෙන ඉඳිලි නෙවෙයි සෙල්ලම තියෙන නිසා භාවනා මධ්‍යස්ථානේ වැඩි. නැත්නම් තමන්ගේ භාවනාවේ දියුණුව තියෙන්නේ කොච්චර දුරට සක්මන පදන් වෙලා තියෙනවද කියන එක. ඒ වගේම වැසිකිලිය ලස්සනට තියාගන්නවා කියන එක. ඒක උඩේකෙන් දැන් සෑහෙන මම හිතන්නේ පිළිල වෙලා තියෙනවා. එහෙම නැත්නම් වැලි තියෙනවා, වැලි දාගන්න ඉදල් තියෙනවා. මුතුයට අතුගාගන්න, අතුගානේ ගල් අයින් කරගෙන සමහරවිට මොකද අර මේ කකුල් මෙලෙක් නිසා ගල් ඇන්නකොට උඟක් අමාරුයි. විශේෂයෙන්ම නිදි මැරුවොත් කකුල් මෙලෙක්කුත් එහෙම කැපෙන ගතිය තියෙනවා. මොකද ඒ තුනි වැල්ල තියෙනවනම් ලේසි. හැබැයි මට පොරොන්දු වෙන්න පුළුවන් දවස් දෙකක් විතර භාවනා කරනකොට මේක හයි වෙලා එනවා. එහෙම නැති වුනොත් අපි කියන්නේ පොළොවේ ලයිසන් නැති වෙලා කියලා. පොළොවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඒ තරම්ම කකුල් වල දෙරෙප්පු දාගෙන මේ උඩ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඕනේ ඒගොල්ලෝ පොඩ්ඩක් බිමට බස්සන්. බිමට බහලා නිකන් සාමාන්‍ය වැලි පොළොවේ ඇවිද්දලා පුරුදු කරලා ගන්න පුදුමාකාර ලෙඩ සෝගයක් සනීප කරනවා. පුදුමාකාර විදිහට ආහාර දිරවීම ඇති කරනවා. පුදුමාකාර විදිහට අවශ්‍ය වෙලාවට නිදා ගන්න පුළුවන් ගතිය තියෙනවා. පුදුමාකාර විදිහට සක්මණෙන් ගිහිල්ලා වාඩි වෙච්චාම සමාධියට යන්න ඉඩ දෙනවා. අනිත් එක මේ චිත්ත පීඩා භාවනාවේදී ඔය ඇති වෙන හිතනරක් වෙච්ච වෙලාවල් වල කදාකත් පරියන්කට යන්නේවා. ඒකෙදි ගියාම මේක ඇඹුල් වෙනවා. කොටන්න බෑ. සක්මණෙන් තමයි යන්නේ. සක්මණෙන් ගිහිල්ලා සක්මණෙන් ලකුණ හම්බ වෙන ගම්මේ ඉඳලා පරියන්කට ගියාම හරි ලේසි. ඉතින් ඒක සක්මන පිළිබඳ අවධාරණය මරි කරන මම කැමති කාරණා දෙක තුනක් මතක් කරන්න. එකක් තමයි මේ පසුගිය අවුරුදු 20 ඇතුළත සෑම ආගමකම හැම කෙනාම භාවනාවට පෙළඹිලා. අපි විතරක් නෙමේ බෞද්ධය විතරක් නෙමේ භාවනා කරන හැම කෙනාම භාවනා කරන නමුත් කිසිම තේරවාදයෙන් පිට කිසිම තැනක සක්මන භාවනා උගන්වන්නේ නැහැ. අනික හැම තැනකම උගන්වන්නේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනා. මොකද හේතුව ඒ ඇත්ත භාවනාදී ඇති වෙන සමාධිය ඉස්සර කරගෙන යන්නදා. සර්වචනාංශීට වැඩි සෙල්ලක්කාරයි සර්වචනාංශේ සක්මන් භාවනාව ගන්නවා. සක්මනේදි කියනවා ඒ චංකමාදිගතෝ සමාධි චිරට්ටිචිකෝ හෝති කියලා සක්මනේ ඇති කරන සමාධිය වැල්ලේ කරගෙන බඹරයක් වාන. ඕනේ තැනක් ගැහුවොත් කරගෙන. දෙක අසනීපයක් වෙලා හිතමනාපයක් වෙලා මොන හරි වුණොත් හරියන්කට යන්න එපා. හරි වෙහෙසයි. සක්මන් කරන්න ඇති වෙනකන් සක්මන් කරන්න සක්මන් කරලා ඉවරලා සක්මණෙන් ආ දැන් පරියංගයට ඵලයන් කියලා හිතට ලකුණු එනකන් ඉඳලා සක්මණට යන්න පරියංගයට යන්න එතකොට සාර්ථක වෙන්න ඉඩ වැඩි. ඒ වගේම ඉන්නවනම් ගෙවල් දොරවල් වල ඉතාලම වයසට ගියැත්තෝ භවනා කරන්න බැරි එයාටන කියලා දෙන්න සක්මන් භාවනා. පුළුවන් තරම් උඩුවන් නම් අත්තටක් හයි කරලා දීලා රේල් එකක් හයි කරලා දීලා ඒ රේල් එක අල්ලගෙන එහාට මෙහාට ඇවිදින්න සකස් කරලා දෙන්න ලනුපැදුරක එහෙම නැත්නම් වැලි පොළොවක මම දන්න කේස දෙක තුනක් තියෙනවා. ඊට පස්සේ අර තිබුණු ලෙඩ රෝග මොකක්වත් නැහැ. හොඳට ආහාර ගන්න හොඳට කටයුතු කරගෙන යනවා. මේසෙට පර්තල දෙත් හිටියා. ඒ අම්මන්ඩි තුනට නැමිලා වාඩි වෙන්නේ ඉස්සරහින් ඉඳගෙන පුටු කොට තියාගෙන මම කිව්ව විහිළු කිරුවා මේ සැරේ ඉද්ද ගැහුවා වගේ. මං හිතුවේ ඇත්තටම මේ පළවෙනි දවසේ ෆස්ට් රිට්‍රීට් එකේදී අවුරුදු 90ක් වෙච්ච කෙනෙක් කියලා. ඒ තරම්ම වැහැරිලා. මේසෙට වඩ පස්සේ කිව්වා 75යි. දැන් තියෙනවා 75 ගතිය. මං කව උඹට මං ආර්දනා කරනවා වරේ ලංකාවට කියලා. ඇත්තටම බන්ති මං එන්න කැමති නමුත් මේ ඕගල්ලන්ට කරදරයි මං කියන්නේ අපේ මිනිස්සු ඔඩොක්කේ තියාන උරතල් කරાવી එන්නේ කියලා ඊට පස්සේ මං කියයි උඹේ වචනේ බාබරා කියලා උඹේ වචනේ සුද්ධියකට කියලා දීපම් මේ කියලා එක්කෙනෙකුට දැන් කියලා දෙනවා එයාම කාර් එක drive කරනවා යාය කාමරේ පැට්ටි ඔක්කොම ගෙනත් තියාගෙන ඉනවා දැන් ඇවිදිනකොට පේනවා යා කියනවා මොකක්වත්ම රහසක් නැතිලු මං ඊට ඉස්සෙල්ලා පැය තුනක් භාවනා කරන්න දන්නලු සක්මණ විතරයි ඔබ වහන්සේ මට දීපු දෑවැද්ද ඒ නිසා මම ගියේ පාර එන්න ලැහත් වෙනකොට ඒ උඩ කාමරේ පෙළිය මේකේ සක්මන් කරනවා ඊට පස්සේ මම මෙහෙම කරා ඊට පස්සේ දුවවක නම මයි ළඟට ඊට පස්සේ මම කිව්වා මේ ඉන්න අපේ කෙල්ලෝ එකෙකුට කොන්ද බය නැහැ උන් ඒක සක්මන් කරන්නේත් නැහැ චරුචුරුම තමයි දීසේ කැක්කුව බඩේ කැක්කුමයි කොන්ද කැක්කුමයි චරුචුරු ගන්න උඹත් එක වළනකොට පුදුමයි ඊට පස්සේ කිව්වා මේ සිංහල කෙල්ලන්ට බඳින්න බෑ ස්වාමීන් වහන්සේ මුං ගාව පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ තියෙනවා මුං එක හිටියත් මට සැපයි කියලා මම කිව්වා ඒකට නෙවෙයි බඳින්නේ මේ සිංහල ගෑනුක තියෙන චරුචුරු වලට භාවනා නොකරනවාට කියලා. ඊට පස්සේ කිව්වා එහෙම කියන්න එපා කියලා. මේ සැරේ යනකොට කියලා තුනා පළවෙනිම බුක් කරලා රිට්‍රීට් එකට ඇවිල්ලා හිටියා. පුදුමාකාර වෙනසක් තියෙනවා. තව දෙතුන් දෙනෙක් මන් දන්නවා. තම භවනා උගන්නන්න බෑ වයසයි තේරෙන්නේ නැහැ. නමුත් සක්මන් කරනවා. අනිතක පුංචි ළමයින්ට උගන්නන්න ඕන නම් අවුරුදු මට දැනට හම්බෙලා තියෙන අඩුම ගන්න 9යි 10යි 11යි 12යි. සක්මන තමයි. ඒ සක්මන් කරනකොට එයාට හරි ආශාවක් තියෙනවා පිටිපස්සේ ඇවිදින්න. සමහරවිට බෝලයක් බම් කර කර අනේ මේ ඇවිදිනවා. ඇවිදලා අන්තිමට භවනාට යනවා. ඉතින් මේ හැටි මේ ළඟදී ආපු දෙන්නෙකුට කතා කරලා පස්සේ කියනවා අක්කයි මල්ලි දෙන්නම සක්මන් කරනවලු. අක්කට ටිකක් යනකොට හොඳට සමාධිය හරි ගිල වාඩි වෙනවලු. මල්ලි නම් ඊට වැඩිය සක්මන් කරනවලු. ඌ කැමති වෙනසලු වාඩි වෙනවා. මල්ලි අවුරුදු 9ක ඇති. අක්කා අවුරුදු මම හිතන්නේ 13ක 14ක විතරයි. එදා ඒ කතා කරන වෙලාවේදී 10ක පිරිස ඇවිල්ලා හිටියේ. 10ක පිරිස ඇස් දෙක උඩ ගිහිල්ලා බලා ඉන්නවා. එයාට පොඩි කෙල්ල භවනා කරනවා කියන විස්තරවලට 10ක කන්නම එක්කෙනෙක්ව භවනා කරන්නේ. ඒගොල්ලකට අරගෙන බලා ඉන්නේ මං කිව්වා මේ අහගෙන ඉන්න මේ මිනිස්සු පොඩි දරුවෝ කරන වැඩේ කියලා. හැබැයි ඉතින් ඇත්තට මේ දෙමාපියන් ස්තුතිවන්ත වෙනවා. දෙමාපිය හැමදාම ඒ දරුවා හැමදාම විනාඩි 35ක් භාවනා කරනවා. ඊට පස්සේ කියනවා උගිනිවි කටයුතුට දක්ෂයි. ඉතින් මට බැලුම් බෝල වගේත් පේනවා. ලයිට් එකක් පේනවා. බයත් හිතෙනවලු. පාලුකමකුත් දැනෙනවලු. ඉතින් මං කිව්වා බොහොම හොඳයි තටමන්න එපා. ඕක දිගට කරන යන්න කියලා. ඒ හැම එකෙම රහස තියෙන සක්මනේ. අපි හිතා ගන්න බැරි භාවනා කරන්න බැරි භාවනා කරන දක්ෂ සෞඛ්‍ය සම්පන්න තරුණ පිරිසලට පරිබාහිරව ඉන්නවනේ වටේ යන්තම් නිකන් ඉච්චර ක්වොලිෆයිඩ් නැති කට්ටිය මේ කට්ටියට සක්මන තමයි හරියන්නේ. ඉතින් උංගෙ දෙනෙක් කරන්නේ සක්මන් කරන්නේ නැති නිසා කොච්චර භාවනා කරත් ඒක යಾದෙන්නේ නැහැ. ඉතින් අර පන්දි ශාංශ කියන වරුමේ සක්මන් කිරිට කාලේනාස්ති කිරීමක් කියලා උංගෙ දෙනෙක් හිතනවා. අම්බෙච්චක මං ගිහිල්ලා පරියන්කේ ගහන්න ගන්නවා. ඒක හරියන්නේ නැහැ. ඒක නිකන් ඇඹුල් අඹ කන්නවා. අරියන් සක්මන් කරලා වාඩි වුණොත් ඉදුණු අඹ කන්නා වගේ හොඳට විලිකුණු වෙච්ච අඹ ගෙඩියක් කන්නා වගේ රස තියෙනවා. ඒ tie නිසා අනිත් එක මම විශේෂයෙන් සඳහන් කරනවා. ඉමේත කාලේ අවුරුදු 20 ඇතුළත මුළු ලෝකෙටම සක්මන උගන්වලා තියෙන මේ ඉතිදලි. ඒක අපේ ලොකු සාම ඉන්නාතික තියෙන දක්ෂකමක් නිසා හැම තැනම ගිහිල්ලා බලනකොට මූලික අදහස අරගෙන තියෙන්නේ අපේ plan එක කුටියයි සක්මනයි එළිය සක්මනයි. ඉතින් ඒක දැන් නිකන් සාමාන්‍යයෙන් ජන විඥාණයට ගිහිල්ලා ජනමතයක් වට පත්‍රලා තියෙනවා. ඉතින් මම ඒ නිසා කියනවා සක්මණ පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලෝ යන්නේ අනිවාර්යයෙන්ම තිබුණට වැඩිය හොඳ කොන්දක් භවනාමේ කොන්දක් ඇති කරගෙන ඒ වගේම මේ වැටුණට නැගිට ගන්න හැටි දානවා. දිවෙන්නේක් නැතුව නැගිටව ගන්න හැටි දානවා. ඉතින් අනිත් එක තමයි සක්මණේ තියෙන විශේෂ වටිනාකම. සක්මණේ හොඳට හැරෙන වෙලාවෙදී හරි මේ සතිය පිහිටවන්න දන්නවනම් ගෙදරතොටේ දහසකුත් රැwidetilde කරන ගම සක්මණෙන් පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. ගිහිල්ලා හැරෙනකොට සතිය කඩා ගන්න නැති අදිෂ්ඨානයෙන් ගිහිල්ලා කවදාද සාර්ථකුණයි කියන්නේ. එතකොට වැසිකිළියට යනකොට අදිෂ්ඨාන කරගෙන යන්න පුළුවන්. මම මේ වැසිකිළි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන්ම ඒ කෘත්‍ය සතියෙන් කරලා එනකම සතිය නඩත්තු කරනවා කියන්නේ. එතෙන් විචුණු අචරයට කියනවා ගතපච්චා ගතවත පින්නපාතේ පාත්‍රයේ හොදලා පාත්‍රයේ අදිෂ්ඨාන කරලා පස්සේ පාත්‍රේ හොදලා වතුර පිහින් නැතුව ගන්න. මෙතන ඉඳ සම්පූර්ණ ගමට ගිහිල්ලා පින්නපාතේ ඉවර කරලා ආපහු එනකම් හැම පියවරක්ම සත්‍යයෙන් මම ගත කරනවා කියලා පාත්‍රය බල්ල අදිෂ්ඨාන කරනවා. ඉතින් ගතපච්චා ගත කියලා මේකට කියන්නේ ගත කියන්නේ යන පච්චා ගත කියලා කියන්නේ එන ගෙනියන සත්‍යය කඩාගෙන ඉන්න. බුදුහාමුදුරු දිල තියෙන ආනිසංස මොකද්ද කියලා දන්නවද? බුදුහාමුරු කියලා තියෙන සුවිප්පයක් හදනකොට ලොකම තෑග්ගක් හම්බෙනවා කියන්නේ. ගතපච්චා ගත තියෙනවා නම් සුවිප් එකක් හදින වෙලාවේ එහෙම නැත්නම් අපි ඔය සීට්ු දාන්නේ. ඒකදී වැඩියෙන්ම ලාභය හම්බෙන්නේ ගතපච්චා ගත තියෙන එක කරා. ඒ අමතර සම්බන්ධකමක් එකේ තියෙන. ඉතින් ඒ වගේම තමයි ඒක මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතෙට ගියක් තියෙනවා කියන්නේ. ඒ නිසා එදින්දා ජීවිතයේදී සතිය පිහිටවනකොට හොඳටම සක්මන වගේ Taman තනීම කරන වැඩ දෙක තුනක් අරගෙන මුලදීම අදිෂ්ඨාන කරන්න ඕනේ මම මේ පිඟාන හොදනවා. පොඩි වැඩ ගන්න කැමෙදි කරන්න බෑ. ඉතින් ගෑම කතා කරනකොට නම් කිතු කරන්න බෑ. කතා කරන පටන් අරගෙන සතිය පිහිටිලා අනිත් එක නඩ කරන්න බෑ. දකුණමඬුත් තද වෙනවා. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා කාන්තාවන් සඳහා කාන්තාවම ලියලා තිනවා කාන්තාවමයි වැඩියෙන් කතා කරන්න. මම පිරිමික වශයෙන් කාන්තාවකගේ උද්ෘතයක් මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒක ඇහෙන්න තියන්න එපා. ඒ නිසා පුළුවන් තරම් තම තමන්ගේ වැඩ ඇති කරගන්න. අපි ඒකයි මේ ගොඩක් කතා කරන්න යද අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඒක නිසා දවසේ වැඩ දෙක තුනක් අරගන්න. මං පටන් ගන්න කාලේ මට ධම්මික හමුදුව කිව්වේ දත්ම දින වෙලාවේ සත්‍යයෙන් ඉන්නේ කියලා. මුණ හොදන වෙලාවේ අතපය හොදන වෙලාවේ සත්‍යමත් වෙන්නේ කියලා. එච්චරයි. දවසකට එකයි. ඒ වැඩි මුලහගේ ඉඳලා කරන්න පටන් ගත්තාම ඒකට ලෑස්ති වෙන්නේ ඉස්සෙල්ලම සතිය පිටුනවා. ඉවර කළාත් විනාඩියක් දෙකක් යනකම් සතිය තියෙනවා. එතකොට ඒ වැසිකිලි කැසිකිලි කරනකොට ඒ වැඩවලදී සතිය පිටවන්න පටන් ගත්තාම අහයි දවසක කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්න ඒ දාර තමයි යෝගාවචරය කියලා කියන්න පුළුවන්. හැම තැනම පුළු පුළුවන් තැන් වල මේ සක්ක ගහලා ඉඳගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි ඉදින්ද වැඩවලයි අන්තිමට අහන්නව තමන්ට කොතනදීද සත්‍ය පිටවන්න බැරි කියලා. අන්න එතෙන්ද කියන දවසේ තමයි අපිට මේ පැවිදි 24ම කෑවට ණය නැති තත්ත්වෙට එන්නේ. අපි මේ අනුන්ගේ බත් කාලා සංඝයාන්තරයි තියෙන ඔක්කොම අනුන්ගේ ඉන්නේ. මේකට ඉන පරිභෝගය කියලා කියන්නේ ණයර කණේ කියලා කියන්නේ. ණයර කාලා ඒ කටයුතු කරුවේ නැත්තම් ණයක් කියලා කියන්නේ. ඉතින් ණය ගෙවෙන්නේ දවසක තමයි අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වෙනවා. උදේ නැගිටලා ඉඳලා නිින්දට යනකම් කරන වැඩ හැම එකකින්ම මම සතුටුමත් වෙනවා කියලා. හැබැයි ඒකෙදි පොඩි අර්ථකථනයක් ඕනේ. මොකද එහෙම ඉන්නකොට උත්සාහ කරනකොට සතියෙන් ඉන්නකොට මෙන්න මේ කැලේ සතියේ නෑ කියලා දැනගන්න. අන්න ඒකයි යතිනාම දේ. මෙන්න මේ දවසේ මෙතෙන්ද කන් සතිය තියෙනවා මේ කැලේ සතිය තිබුණ නෑ කියලා සතිය ආපු වෙලාවෙම තීන්දෙන්න පටන් අර ගන්නවා මේ කැලේ සතිය තිබුණ නෑ. මෙතනත් නෑ. එතකොට දන්නවා ඒ සතිය නැති වුණේ හේතුනේ මේ කතාව. එහෙම නැත්නම් අසවල් පුද්දල. එහෙම නැත්නම් අසවල් ආහාරය, අසවල් දර්ශනය කියලා ඒකෙන් ගන්න පුළුවන් ආස්වාද ආදීනෝ දෙක ගොඩ ගහ ගන්න පුළුවන්. ඒ නිසා සතිය නැතිකම command තේරෙන්න පටන් අරගත්තම මේ වෙලාවේ සතිය නෑ කියලා එක විශාල දියුණුවක්. සතිය තියෙන බව දැනගන්න එකට වඩා හුඟක් හොඳයි සතිය නැති බව දැනගෙන නොසැලී ඉන්න එක. ඒක තමයි අපි නිවනේ මෙ පිට බලාපොරොත්තු වෙන දර්ශීය ජීවන රටාව. සතිය ඉන්න තාක්කල් දන්නව සතියෙන් ඉන්නේ කියලා අසවල් අරමුණේ අසවල් නිමිත්තේ ඉන්නේ. නැතිකොට දන්නව සතිය නෑ. ඉතින් ඒකට හොඳම තැන තමයි සක්මනේදී හැරෙන තැනදී ඔය වගේ අපි නිකන් කරකොල තාන්න ගතියක් තියෙනවා. ඉතින් ඒකට කුරුළු සද්ද নানা ප්‍රකාර දේවල් බලපාන. ඒක තදින්ම හිත වෙනවා ඉදිරියට වැඩවල. හැබැයි එවැනි දේවල් තියේදී කතා කර කර ඉඳලා මේක කඩා ගන්නවා නම් මම හිතා ඒක අපරාධයක් කියලා. මොදහම අමාරුවෙන් අපි මේ වෙලාවක් හදාගත්තේ ඇවිල්ලා මෙතන මේ අයිරුපාතන කංකරන්ට ඔක්කත් එකිනෙක අඳුන ගන්න හදන වැඩක් නෙමෙයි. අඳුනගනි අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් බුදුහාමුදුරන්ගේ ගෝලිය වශයෙන් හඳුරගන්නේ. ඒක සත්‍ය හරහා වෙන්නේ පන්දි ස්වාමීන් වහන්සේ එනකොට අපිට කියන්නේ උඹ යණ යන දෙන සත්‍යමත් වෙනවා නම් යණ යන තැන අප්‍රමාදී වෙනවා නම් කොහේ හිටියත් එකම ජීව රුධිරේ අපි ගමන් කරන්නේ කොහේ හිටියත් අපි සම්බන්ධයි. ඒක මේ ඇයි හොඳ අය සිප වැළඳ ගැනීම අල්ලා මේ ආලිංගන වලින් නෙවෙයි කරන්නේ අපේ කෘත්‍ය කරන හැම වෙලාවෙම සත්‍ය ගත කරනවා නම් ඉබේම ඒ ශාසනික මෙහෙවර කරනවා. ඒ වගේම අහුදුට කෙනෙකුට ශාන්තියක් තියෙනවා. ඒ නිසා සත්‍ය සක්මණේදී ඇති කරගත්ත සතියේදීදා වැඩවලට යනකොට මම පොඩි වචන කීපකින් ඉවර කරනවා වෙලාව සලකලා. සක්මන් කරනකොට අපි යම් ආකාරයකට පතුලේ වම් පතුලේ දකුණු පතුලේ හැපීම ගැටීම කෙටීම බලනවා නම් එදින්දා ජීවිතයේ අතුල් පතුල් දෙකේම තියෙනවා කියලා හිතන්න. අතුලට යමක් හැපෙනවා නම් පතුලට යමක් හැපෙනවා නම් ඒ හැම හැපීමක්ම සය හදිද ඕන තරක ප්‍රශ්නයක් නැහැ. හැම එකක්ම අපි සත්‍යමත් වෙනවා. ඒ වගේම එදින්දා ජීවිතයේ ඉන්නකොට හරියට මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා අපිට තියෙනවා කාල සීමාවක් වටන වෙලාවල්. ඒකෝට අපිට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරනකොට බාහිරට අනිවාර්යයෙන්ම හිත යනවා. ඉතින් මේ දෙක සත්‍ය පිටරන්න උනන්දු කරන්න එපා. මේක අමාරුයි. පුළුවන් තරම් බලන්න සත්‍ය පිටරන්නට තමන්ගේ වැඩක් කරගන්න තමන් තනියම කරගන්න වෙලාවෙදී සත්‍ය පිටරන්න ගොඩාක් සාර්ථක වෙනවා. කතා කර කර හෝ මොනවාරි හදිසි වැඩක් කරන වෙලාවෙදී ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. ඇඟට කරන්න දීලා නිකන්. එයා කරයි. ටික දවසක් කරනකොට තමයි තේරෙයි ඒකේ රටාව. එහෙම නැතු ඒ වගේ කලබල වැඩ කරනකොට සත්‍ය පිටරන්න යන්න එපා. ඒකේ රුපියල් ඇස අලුත් කල් ගහන්න හදනවා වගේ හරියන වැඩක් නෙවෙයි. පුළුවන්තරම් නැවතිලි කාටවත් කතා නොකර දෙවැන්නේක් සම්බන්ධ නවීකරණ මැඩොලොජි සතිය පිටවන ගත්තොත් තමන්ට කවදා හෝ එදිනදා ජීවිතයේ සතිය සහ පරියන්කේ සතිය අතර සම්බන්ධතාවය දැකපු දවසේ තමයි යෝගාවචරයක් කියන නමට සම්බන්ධ වෙන්නේ. පැය 24 ඉන්න පුළුවන් ගතියක් සතියෙන් සතිය නැති බවක් දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන ඉතින් ඒක මම හිතනවා ධ්‍යාන ලැබුවා මාර්ගඵල ලැබුවා රහත් වුණා කියනට වඩා වටිනවා. මොකද මේ හිත ඇතුළට නෙමෙයි. ඊට පස්සේ තමයි අපිට ඔය පරිඋත්ทาน කැලේ සනුසය කැලේ පිළිබඳව පරිශීන කරන්න පුළුවන් ඉන්නේ අපි ඒක ටිකක් ඔය ධර්ම දේශනාවේදී සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික තමයි මම හිතාගෙන හිටියේ පළවෙනි දවසේ උපදේශ පන්ති වශයෙන් මතක් කරන්න කියලා.